දිනේ 2024 26 සිතන්න මතකද ඔබට මේ සිද්ධිය කියලා? ගෙඩියටෙන් කෑ ගැව්වා මචං. අහසට පැල්ලෙනවා කියලා කෑ ගැව්වා. එතකොට ෆෝන් එක කට් වුණා. ජීවිත දහස් ගාණක් මහමෝදේ පැටන් රළපහට මොසුව මොහොත රැදී ගියා. ඒ මොහොතේ සියලු ලෝකවාසීන් අපව තනිකලේ නැහැ. අපට නොයෙකුත් ආධාර උපකාර කරමින් අපි සමග දුක බෙදාගත්තා. දැන් වසර 5යි. කාටත් අමතකයි සුනාමි. සැබෑටම සුනාමියෙන් බැටක මිනිසුන්ට මොකද වුනේ කියලා මේ ළඟදී අපි සොයා බැලුවා. අපිට හමු වුණා සුනාමිය නිසා තාමත් දුක් විඳින ජන කොටසක්. ඔවුන් සිටින්නේ අම්පාර දිස්ත්‍රික්කයේ සයින්ද මර්දු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. අපි ඔවුන් සමග දොඩමළු වීමේදී අපට දැනගන්න ලැබුණේ පවුල් 464ක් තාම සුනාමිය ආපෘතිය යටතේ නිවාස හිමි වී නැති බවයි. ඔවුන් දැනට සුනාමි කඳුර නොසිට ඥාතීන්ගේ නිවාසවල රැඳී සිටින බව අපට පැවසුවා. දැනට සිටින ගෙවල් වලද තමන්ට හරියට ඉන්න බැරි බව කියන්නේ වයස අවුරුදු 65ක් පමණ වන SM ඉස්මයිල් මහතා. දැන් සමානේ මේ සමානේ අවුලද අවුරුදු 5ක් යනවා තාම අපට නැතනක් හම්බුන්නේ නැහැ. කරදරෙන් තමයි අපි ජීවත් වෙන්නේ. දැන් මේක වැඩි කාලේ මේක යට වෙනවා. යට වෙනවා දැන් වතුරේ විහෙදාරණය කරලා කවන්නේ කියන්නේ අපි. දැන් හරිම අපිට කොහෙන් හරි ඉන්න තැනක් හදලා දුන්නා නම් බොහොම සෑම බිරිඳක්ම ආදරය කරන්නේ තමන්ගේ පවුලට. ස්වාම පුරුෂයා තම දරුවන් එකට සිටීමේ ලැබෙන උසස්ම සතුටයි. නමුත් 24 හැවිරිදි මචීදාට ඉන්න නිවසක් නැති නිසා තම ස්වාම පුරුෂයාද ඇය දමා ගොස්. මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. කසාද බැඳලා අවුරුදු 7ක් හිටියා. ඉන්න ගෙයක් නැති නිසා ඒ මිනිස්සයා මාව දාලා ගියා. මං එක එක්කෙනාගේ ගෙවල් වල තමයි ඉන්නේ. හැමදාමත් එහෙම ඉන්න පුළුවන් කමක් නැහෙනේ. කුලී ගෙව ගෙවා අවුරුදු 4ක් හිටියා. දැන් මේ ඉන්න තැනට රුපියල් 2500ක් කුලී ගෙවනවා. ඉතින් මේ තත්ත්වය නිසා මට එක ළමෙක් හදාගන්න දෙන්න සිද්ධ වුණා. තව ළමෙක් අම්මා ගාව. එක ළමෙක් මං ගාව ඉන්නවා. මං ගැන බලන්න කවුරුත් නැහැ. මං ගැන අනුකම්පා කරලා මට ගෙයක් හදලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. මම තනි ගෑනු කෙනෙක් නිසා රජෙන් හම්බ වෙන හැම දෙයක්ම මට පරක් වෙලා තමයි හම්බ වෙන්නේ. මම දන්න රැකියාවකුත් නැහැ. මට උදව් කරන්න කියලා ඔය හැම දෙනාගෙන්ම බැගෑපත්ව ඉල්ලනවා. අපි මෙම ගැටලුවට විසඳුමක් ඉල්ලන්නේ ගියේ ප්‍රාදේශීය ලේකම් MLM සලීම් මහතා ළඟට. ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ ජාතික ගොඩනැගිලි අමාත්‍යාංශයේ දැන් ගියවරක් ගන්නවා. ඒ ඊට අමතරව ඒකට විසඳුමක් ගන්න දැන් අපි ඉෆාඩ් මාර්ගෙන් ලැබෙන අවුරුද්දේ ඉෆාඩ් මාර්ගෙන් ගෙවල් දෙනවා. ඒකින්ද මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් නැති වෙන්නේ නැහැ කියලා තමයි මම කියන්නේ. අනාගතයේදී ඒක හරියනවා. ප්‍රාදේශීය ලේකම්තුමා දුන් පොරොන්දු අපි විශ්වාස කරනවා. එම පොරොන්දු කඩිනමින් ඉටු කළහොත් සුනාමිය නවතැන් වූ ජනතාවට මහත් අත්වැසිල්ලක් වේවි. එම ගැටලුව निराකරණය වෙනතෙක් ප්‍රජා හඬ අප විමසීමේ